بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් ويل لكل همزة لمزة الذي جمع مالا وعدده يحسب أن ماله أخلده كلا لينبذن في الحطمة وما أدراك ما الحطمة نار الله الموقدة التي تطلع على الأفئدة إنها عليهم مؤصدة في عمد ممددة කේලම් කීම හා ඇස් වලින් ඉඟි කර දෝෂාරෝපණය නැගීම සිරිතක් කරගත් සෑම කෙනෙකුටම විනාශයක් වේවා. ඔහු කවරෙකු දෙයත් සම්පත් රැස් කර ඔහු එය ගණනය කරමින් සිටියේය. තවද සැබවින්ම ඔහුගේ සම්පත් තමා සදාකාලිකවම ජීවත් කරවයියයි සිතන්නේය. එසේ නොව සැබවින්ම හුතමාහි ඔහු විසි කරනු ලබයි. හුතමා යනු කුමක්දැයි නුඹට දැනුම් දුන්නේ කුමක්ද? එය දල්වනු ලැබූ අල්ලාහ්ගේ ගින්දරයි. එම ගින්න කිසේ දෙයක් එය සිත් තුළට කාවදී. සැබවින්ම දීර්ඝ දොරවල් සහිත එය එනම් එම නිරය ඔවුන් වටකර වෙලාගනු ලබන්නේය.